మధ్యమ నికాయు 2.5.7 ధనంజాని సుత్తం ఏవం మే సుతం ఏకం సమయం భగవారాజగహే విహరతి వేలువనే కలందక నివాపే తేన కోపన సమయేన ఆయస్మా సారిపుత్తో దక్షిణగిరిస్మిన్ చారికం చరతి మహతా భిక్ఖు సంఘేన సంధిం అథ కో అన్యతర భిక్ఖు రాజగహే వస్సం ఉత్తో యేన దక్షిణగిరియేనాయస్మా సారిపుత్తో తేనుపసంకమి ఉపసంకమిత్వాయస్మతా సారిపుత్తేన సంధిం సమ్మోది సమ్మోదనీయం కథం సారణీయం వీతి సారిత్వా ఏకమంతం నిషేది ఏకమంతం నిషిన్నం కోతం భిక్ఖుం ఆయస్మా సారిపుత్తో ఏతదోచ కంచావసో భగవా అరోగోచ బలవాచాతి అరోగోచావసో భగవా బలవాచాతి కచ్చిపనావసో భిక్ఖు సంఘో అరోగోచ బలవాచాతి భిక్ఖు సంఘోపిఖో ఆవసో అరోగోచ బలవాచాతి ఇంథావసో తండుల పాలద్వారాయం ధనంజాని నామ బ్రాహ్మణో అతి కంచావసో ధనంజాని నామ బ్రాహ్మణో అరోగోచ బలవాచాతి ధనంజాని పిఖో ఆవసో బ్రాహ్మణో అరోగోచ బలవాచాతి కచ్చిపనావసో ధనంజాని బ్రాహ్మణో అప్పమంతోతి కుతోను ఆవసో ధనంజానిస్ బ్రాహ్మణస్ అప్పమాదో ధనంజాని ఆవసో బ్రాహ్మణో రాజానం నిస్సాయ బ్రాహ్మణ గహపతికే విలుంపతి బ్రాహ్మణ గహపతికే నిస్సాయ రాజానం విలుంపతి యాపిస్స భరియా సంధా సంధా కులా ఆనీత సాపిస్స కాలకత అన్యస్స భరియా అసంధా అసంధా కులా ఆనీతాతి దుస్సుతం వతావసో అసుంహ దుస్సుతం వతావసో అసుంహ ఏమయం ధనంజాని బ్రాహ్మణం పమత్తం అసుంహ అప్పేవ నామమయం కదాచి కరహచి ధనంజానిన బ్రాహ్మణేన సంధిం సమాగచ్చేయామ అప్పేవ నామ సియా కోచిదేవ కథా సల్లాపోతి అథ కో ఆయస్మా సారిపుత్తో దక్షిణగిరిస్మిన్ యథాభిరంతం విహరిత్వా येन राजगान्तेन चारिकां पक्कामि अनुपुम्बेन चारिकां चरमानु येन राजगहं तद्वसरे तन्द्रसुदं आयस्मा सारिपुत्तो राजगहे विहरति वेलुवने कलन्दक निवापे अथ को आयस्मा सारिपुत्तो पुम्बन्ह समयं निवासित्वा पत्थचीवरं आदाय राजगहं पिण्डाय पारिसि तेन कोपन समयेन धनञ्जानि ब्राह्मणो बहिनगरे गावो गोट्ठे दोहापेति अथ को आयस्मा सारिपुत्तो राजगहे पिण्डाय चरित्वा पञ्चाभत्तं पिण्डपातपटिकन्तो येन धनञ्जानि ब्राह्मणो तेनुपसङ्कमि अन्धसाखो धनञ्जानि ब्राह्मणो आयस्मन्तं सारिपुत्तं दूरतोव आगच्छन्तं दिस्वान येनायस्मा सारिपुत्तो तेनुपसङ्कमि उपसङ्कमित्वायस्मन्तं सारिपुत्तं एतदवोच इतो भो सारिपुत्तपयोपीयतं तावभन्तस्य कालो भविष्यतीति अलं ब्राह्मण कथं मे अञ्जभन्त किञ्चन अमुकस्मिं मे रुक्कमूले दिवाविहारो भविष्यति तथ आगच्छेयासीति एवं होति को धनञ्जानि ब्राह्मणो आयस्मतो सारिपुत्तस्य पञ्चस्सोऽसि अथ को धनञ्जानि ब्राह्मणो पञ्चाभन्तं भुन्तपातरसो येनायस्मा सारिपुत्तो तेनुपसङ्कमि उपसङ्कमित्वा आयस्मता सारिपुत्तेन सन्धिं सम्मोदि सम्मोदनीयं कथं सारणीयं वीति सारित्वा एकमन्तं निषीदि एकमन्तं निषिन्नं को धनञ्जानिं ब्राह्मणं आयस्मा सारिपुत्तो एतदवोच कच्चिसि धनञ्जानि अप्पमत्तोति कुतो भो सारिपुत्त अम्माकं अप्पमादो ये संनो माता पितरो पोषेतम्बा पुत्तदारा पोषेतम्बा दासकं करपोरिसं पोषेतम्बं मित्तामच्चानं मित्तामच्च करणीयं कातम्बं ज्ञातिसालोहितानं ज्ञातिसालोहितकरणीयं कातम्बं अतिथीनं अतिथिकरणीयं कातम्बं पुम्बपेतानं पुम्बपेतकरणीयं कातम्बं දේවතානං දේවතා කරණීයං කාතබ්බං රඤ්ඤෝ රාජකරණීයං කාතබ්බං අයම්පි කායෝ පීනේ තම්බෝ බ්‍රූහේ තම්බෝති තංකින් මඤ්ඤසි ධනංජානි ඉදේ කච්චෝ මාතා පිතුන්නං හේතු අධම්මචාරී විසමචාරී අස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතු නිරයං නිරයපාලා උපකණ්ඩෙයුම් ලභෙයනුකෝසෝ අහංකෝ මාතාපිතුන්නං හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං මාමං නිරයං නිරයපාලාති මාතාපිතරෝපනස්ස ලභෙයුම් ඒසෝකෝ අම්මාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි මානං නිරයං නිරයපාලාති නෝහිදම් භෝසාරිපුත්ත අතකෝනං වික්කන්දන්තං ඒව නිරයේ නිරයපාලා පක්ඛිපෙයුම් තංකින් මඤ්ඤසි ධනංජානි ඉදේ කච්චෝ පුත්ත දාරස්ස හේතු ධම්මචාරී විසමචාරී අස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතු නිරයං නිරයපාලා උපකණ්ඩෙයුම් ලභෙයනුකෝසෝ අහංකෝ පුත්තදාරස්ස හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං මාමං නිරයං නිරයපාලාති පුත්තදාරාවාපනස්ස ලභෙයුම් ඒසෝකෝ අම්මාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි මානං නිරයං නිරයපාලාති නෝහිදම් භෝසාරිපුත්ත අතකෝනං වික්කන්දන්තං ඒව නිරයේ නිරයපාලා පක්ඛිපෙයුම් තංකින් මඤ්ඤසි ධනංජානි ඉදේ කච්චෝ දාසකම්ම කරපෝරිසස්ස හේතු අධම්මචාරී විසමචාරී අස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතු නිරයං නිරයපාලා උපකණ්ඩෙයුම් ලභෙයනුකෝසෝ අහංකෝ දාසකම්ම කරපෝරිසස්ස හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං මාමං නිරයං නිරයපාලාති දාසකම්ම කරපෝරිසං වා පනස්ස ලභෙය්‍ය ඒසෝකෝ අම්මාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි මානං නිරයං නිරයපාලාති නොහිදං භෝසාරිපුත්ත අතකෝනං වික්කන්දන්තං ඒව නිරයේ නිරයපාලාපක්කිපෙයුම් තංකින් මඤ්ඤසි ධනංජානි ඉදේකච්චෝ මිත්තාමච්චානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතු නිරයං නිරයපාලා උපකණ්ඩෙයුම් ලභෙයනුකසෝ අහංකොමිත්තාමච්චානං හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං මාමං නිරයං නිරයපාලාති මිත්තාමච්චාවා පනස්ස ලභෙයුම් ඒසෝකෝ අම්හාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි මානං නිරයං නිරයපාලාති නොහිදම් භෝසාරිපුත්ත අතකෝතං වික්කන්දන්තං ඒව නිරයේ නිරයපාලාපක්කිපෙයුම් තංකින් මඤ්ඤසි ධනංජානි ඉදේකච්චෝ ඥාතිසාලෝහිතානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතු නිරයං නිරයපාලා උපකණ්ඩෙයුම් ලභෙයනුකසෝ අහංකෝ ඥාතිසාලෝහිතානං හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං මාමං නිරයං නිරයපාලාති ඥාතිසාලෝහිතාවා පනස්ස ලභෙයුම් ඒසෝකෝ අම්හාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි මානං නිරයං නිරයපාලාති නොහිදම් භෝසාරිපුත්ත අතකෝනං වික්කන්දන්තං ඒව නිරයේ නිරයපාලාපක්කිපෙයුම් තංකින් මඤ්ඤසි ධනංජානි ඉදේකච්චෝ අතිථීනං හේතු අධම්මචාරී විසමචාරී අස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතු නිරයං නිරයපාලා උපකණ්ඩෙයුම් ලභෙයනුකසෝ අහංකෝ අතිථීනං හේතු අධම්මචාරී විසමචාරී අහෝසිං මාමං නිරයං නිරයපාලාති අතිථිවා පනස්ස ලභෙයුම් ඒසෝකෝ අම්හාකං හේතු අධම්මචාරී විසමචාරී අහෝසි මානං නිරයං නිරයපාලාති නොහිදම් භෝසාරිපුත්ත අතකෝනං වික්කන්දන්තං ඒව නිරයේ නිරයපාලා පක්කිපෙයුම් තංකින් මඤ්ඤසි ධනංජානි ඉදේ කච්චෝ පුබ්බ පේතානං හේතු අධම්මචාරේ විසමචාරී අස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතු නිරයං නිරයපාලා උපකණ්ඩෙයුම් ලභෙයනුකසෝ අහංකෝ පුබ්බ පේතානං හේතු අධම්මචාරේ විසමචාරී අහෝසි මාමං නිරයං නිරයපාලාති පුබ්බ පේතාවා පනස්ස ලභෙයුම් ඒසෝකෝ අම්හාකං හේතු අධම්මචාරේ විසමචාරී අහෝසි මානං නිරයං නිරයපාලාති නොහිදම් භෝසාරිපුත්ත අතකෝනං වික්කන්දන්තං ඒව නිරයේ නිරයපාලා පක්කිපෙයුම් තංකින් මඤ්ඤසි ධනංජානි ඉදේ කච්චෝ දේවතානං හේතු අධම්මචාරේ විසමචාරී අස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතු නිරයං නිරයපාලා උපකණ්ඩෙයුම් ලභෙයනුකසෝ අහංකෝ දේවතානං හේතු අධම්මචාරේ විසමචාරී අහෝසින් මාමං නිරයං නිරයපාලාති දේවතා පනස්ස ලභෙයුම් ඒසෝකෝ අම්හාකං හේතු අධම්මචාරේ විසමචාරී අහෝසි මානං නිරයං නිරයපාලාති නොහිදං භෝසාරිපුත්ත අතකෝනං වික්කන්දන්තං ඒව නිරයේ නිරයපාලා පක්කිපෙයුම් තංකින් මඤ්ඤසි ධනංජානි ඉදේ කච්චෝ රඤ්ඤෝ හේතු අධම්මචාරී විසමචාරී අස්ස තමේනං අධම්මචරියා විසමචරියා හේතු නිරයං නිරයපාලා උපකණ්ඩෙයුම් ලභෙයනුකසෝ අහංකරඤ්ඤෝ හේතු අධම්මචාරී විසමචාරී අහෝසින් මාමං නිරයං නිරයපාලාති රාජාවා පනස්ස ලභෙය ඒසෝකෝ අම්හාකං හේතු අධම්මචාරේ විසමචාරී අහෝසි මානං නිරයං නිරයපාලාති නොහිදම් භෝසාරිපුත්ත අතකෝනං වික්කන්දන්තං ඒව නිරයේ නිරයපාලා පක්කිපෙයුම් තංකින් මඤ්ඤසි ධනංජානි ඉදේ කච්ච මිච්ඡෝ කායස්ස පීනන හේතු බ්‍රෝහණ හේතු අධම්මචාරේ විසමචාරේ අස්ස තමේනං අධම්මචරයා විසමචරයා හේතු නිරයං නිරයපාලා උපකණ්ඩේයුම් ලභේයනුකසෝ අහංකෝ කායස්ස පීනන හේතු බ්‍රෝහණ හේතු අධම්මචාරී විසමචාරී අහෝසින් මාමං නිරයං නිරයපාලාති පරේවා පනස්ස ලභේයුම් ඒසෝකෝ කායස්ස පීනන හේතු බ්‍රෝහණ හේතු අධම්මචාරී විසමචාරී අහෝසි මානං නිරයං නිරයපාලාති නොහිදම්බෝ සාරිපුත්ත අතකෝනං වික්කන්දන්තං ඒව නිරයේ නිරයපාලා පක්කි පෙයුම් තංකින් මඤ්ඤසි ධනංජානි යෝවා මාතාපිතුන්නං හේතු අධම්මචාරී විසමචාරී අස්ස යෝවා මාතාපිතුන්නං හේතු ධම්මචාරී සමචාරී අස්ස කතමං සෙයෝති යෝහි භෝසාරිපුත්ත මාතාපිතුන්නං හේතු අධම්මචාරී විසමචාරී අස්ස නතං සෙයෝ යෝචඛෝ භෝසාරිපුත්ත මාතාපිතුන්නං හේතු ධම්මචාරී සමචාරී අස්ස තදේවෙත්ථ සෙයෝ අධම්මචරියා විසමචරියා හි භෝසාරිපුත්ථ බ්‍රහ්මචරියා සමචරියා සෙයෝති අත්ථිකෝ ධනංජානි අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සංකා මාතා පිතරෝ චේව පෝසේතුම් නච පාපං කම්මං කත්තුම් පුඤ්ඤං ච පටිපදං පටිපඤ්ජිතුම් තං කිං මඤ්ඤසි ධනංජානි යෝ වා පුත්ත දාරස්ස හේතු අධම්මචාරී විසමචාරී අස්ස යෝ වා පුත්ත දාරස්ස හේතු ධම්මචාරී සමචාරී අස්ස කතමං සෙයෝති යෝහි භෝසාරිපුත්ත පුත්ත දාරස්ස හේතු අධම්මචාරී විසමචාරී අස්ස නතං සෙයෝ යෝචඛෝ භෝසාරිපුත්ත පුත්ත දාරස්ස හේතු ධම්මචාරී සමචාරී අස්ස තදේවෙත්ථ සෙයෝ අධම්මචරියා විසමචරියා හි භෝසාරිපුත්ත ධම්මචරියා සමචරියා සෙයෝති අත්ථිකෝ ධනංජානි අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සක් කාපුත්ත දාරේචේව පෝසේතුන් නච පාපං කම්මං කත්තුන් පුඤ්ඤංච පටිපදං පටිපද්ජිතුන් තංකින් මඤ්ඤසි ධනංජානි යෝ ආදාස කම්ම කරපෝරිසස්ස හේතු අධම්මචාරේ විසමචාරේ අස්ස යෝ ආදාස කම්ම කරපෝරිසස්ස හේතු ධම්මචාරේ සමචාරේ අස්ස කතමං සේයෝති යෝහි භූසාරිපුත්ත දාසකම්ම කරපෝරිසස්ස හේතු අධම්මචාරේ විසමචාරේ අස්ස නතං සේයෝ යෝචකෝ භූසාරිපුත්ත දාසකම්ම කරපෝරිසස්ස හේතු ධම්මචාරේ සමචාරේ අස්ස තදේවෙත්ත සේයෝ අධම්මචරියා විසමචරියාහි භූසාරිපුත්ත ධම්මචරියා සමචරියා සේයෝති අත්ථිකෝ ධනංජානි අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සක්කාදාස කම්ම කරපෝරිසංචේව පෝසේතුන් නච පාපං කම්මං කත්තුන් පුඤ්ඤංච පටිපදං පටිපද්ජිතුන් තංකින් මඤ්ඤසි ධනංජානි යෝ ආමිත්තාමච්ඡානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස යෝ ආමිත්තාමච්ඡානං හේතු ධම්මචාරී සමචාරී අස්ස කතමං සේයෝති යෝ හි භූසාරිපුත්ත මිත්තාමච්ඡානං හේතු අධම්මචාරේ විසමචාරේ අස්ස නතං සේයෝ යෝ චකෝ භූසාරිපුත්ත මිත්තාමච්ඡානං හේතු ධම්මචාරේ සමචාරේ අස්ස තදේවෙත්ත සේයෝ අධම්මචරියා විසමචරියාහි භූසාරිපුත්ත ධම්මචරියා සමචරියා සේයෝති අත්ථිකෝ ධනංජානි අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සක් කාමිත්තාමච්ඡානංචේව මිත්තාමච්ච කරණීයං කතුං නච පාපං කම්මං කත්තුං පුඤ්ඤංච පටිපදං පටිපද්ජිතුං තංකින් මඤ්ඤසි ධනංජානි යෝ වාඤ්ඤාති සාලෝහිතානං හේතු අධම්මචාරේ විසමචාරේ අස්ස යෝ වාඤ්ඤාති සාලෝහිතානං හේතු ධම්මචාරේ සමචාරේ අස්ස කතමං සේයෝති යෝ හි භූසාරිපුත්ත ඥාති සාලෝහිතානං හේතු අධම්මචාරේ විසමචාරේ අස්ස නතං සේයෝ යෝ චකෝ භූසාරිපුත්ත ඥාති සාලෝහිතානං හේතු ධම්මචාරේ සමචාරේ අස්ස තදේවෙත්ත සේයෝ අධම්මචරියා විසමචරියාහි භෝ සාරිපුත්ත ධම්මචරියා සමචරියා සේයෝති අත්ථිකෝ ධනංජානි අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සක්කාඥාතිසාලෝහිතානං චේව ඥාතිසාලෝහිත කරණීයං කාතුම් නච පාපං කම්මං කත්තුම් පුඤ්ඤං ච පටිපදං පටිපංජිතුම් තං කිං මඤ්ඤසි ධනංජානි යෝ වා අතිථීනං හේතු අධම්මචාරී විසමචාරී අස්ස යෝ ආතිථීනං හේතු ධම්මචාරී සමචාරී අස්ස කතමං සේයෝති යෝ හි භෝ සාරිපුත්ත අතිථීනං හේතු අධම්මචාරී විසමචාරී අස්ස නතං සේයෝ යෝජකෝ භෝසාරිපුත්ත අතිථීනං හේතු ධම්මචාරී සමචාරී අස්ස තදේවෙත්ත සේයෝ අධම්මචරියා විසමචරියා හි භෝසාරිපුත්ත ධම්මචරියා සමචරියා සේයෝති අත්ථිකෝ ධනංජානි අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේ සංකා අතිථීනඤ්ඤේව අතිථිකරණීයං කාතුම් නච පාපං කම්මං කත්තුම් පුඤ්ඤං ච පටිපදං පටිපංජිතුම් තං කිං මඤ්ඤසි ධනංජානි යෝ වා පුබ්බපේතානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස යෝ වා පුබ්බපේතානං හේතු ධම්මචාරී සමචාරී අස්ස කතමං සේයෝති යෝ හි භෝ සාරිපුත්ත පුබ්බපේතානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස නතං සේයෝ යෝ චඛෝ භෝසාරිපුත්ත පුබ්බපේතානං හේතු ධම්මචාරී සමචාරී අස්ස තදේවෙත්ත සේයෝ අධම්මචරියා විසමචරියා හි භෝසාරිපුත්ත ධම්මචරියා සමචරියා සේයෝති අත්ථිකෝ ධනංජානි අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සක්කා පුබ්බපේතානඤ්ඤේව පුබ්බපේතකරණීයං කාතුම් නච පාපං කම්මං කත්තුම් පුඤ්ඤං ච පටිපදං පටිපංජිතුම් තං කිං මඤ්ඤසි ධනංජානි යෝ වා දේවතානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස යෝ වා දේවතානං හේතු ධම්මචාරී සමචාරී අස්ස කතමං සේයෝති යෝ හි භෝ සාරිපුත්ත දේවතානං හේතු අධම්මචාරී විසමචාරී අස්ස නතං සේයෝ යෝ චඛෝ භෝ සාරිපුත්ත දේවතානං හේතු ධම්මචාරී සමචාරී අස්ස තදේවෙත්ත සේයෝ අධම්මචරියා විසමචරියායි භෝසාරිපුත්ත ධම්මචරියා සමචරියා සෙයියෝති අත්ථිකෝ ධනංජානි අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සක්කා දේවතානඤ්ඤේව දේවතා කරණීයං කාතුම් නච පාපං කම්මං කත්තුම් පුඤ්ඤංච පටිපදං පටිපඤ්ජිතුම් තං කිං මඤ්ඤසි ධනංජානි යෝ වාරඤ්ඤෝ හේතු අධම්මචාරී විසමචාරියස්ස යෝ වාරඤ්ඤෝ හේතු ධම්මචාරී සමචාරියස්ස කතමං සෙයෝති යෝ හි භෝසාරිපුත්ත රඤ්ඤෝ හේතු අධම්මචාරී විසමචාරියස්ස නතං සෙයෝ යෝචකෝ භෝසාරිපුත්ත රඤ්ඤෝ හේතු ධම්මචාරී සමචාරියස්ස තදේවෙත්ත සෙයෝ අධම්මචරියා විසමචරියායි භෝසාරිපුත්ත ධම්මචරියා සමචරියා සෙයෝති අත්ථිකෝ ධනංජානි අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සක්කාරඤ්ඤෝ චේව රාජකරණීයං කාතුම් නච පාපං කම්මං කත්තුම් පුඤ්ඤංච පටිපදං පටිපඤ්ජිතුම් තං කිං මඤ්ඤසි ධනංජානි යෝ ආකායස්ස පීනන හේතු බ්‍රෝහන හේතු අධම්මචාරී විසමචාරියස්ස යෝ ආකායස්ස පීනන හේතු බ්‍රෝහන හේතු ධම්මචාරී සමචාරියස්ස කතමං සෙයෝති යෝ හි භෝසාරිපුත්ත කායස්ස පීනන හේතු බ්‍රෝහන හේතු අධම්මචාරී විසමචාරියස්ස නතං සෙයෝ යෝචකෝ භෝසාරිපුත්ත කායස්ස පීනන හේතු බ්‍රෝහන හේතු ධම්මචාරී සමචාරියස්ස තදේවෙත්ත සෙයෝ අධම්මචරියා විසමචරියායි භෝසාරිපුත්ත ධම්මචරියා සමචරියා සෙයෝති අත්ථිකෝ ධනංජානි අඤ්ඤේ සහේතුකා ධම්මිකා කම්මන්තා යේහි සංකා කායඤ්ඤේව පීනේතුං බ්‍රෝහේතුං නච පාපං කම්මං කත්තුං පුඤ්ඤංච පටිපදං පටිපඤ්ජිතුන්ති අතඛෝ ධනංජානි බ්‍රාහ්මනෝ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දිත්වා අනුමෝදිත්වා උත්ථායාසනා පක්කාමි අතඛෝ ධනංජානි බ්‍රාහ්මනෝ අපරේන සමයේන ආබාධිකෝ අහෝසි දුක්ඛිතෝ බාලගිලානෝ අතඛෝ ධනංජානි බ්‍රාහ්මනෝ අඤ්ඤතරං පුරිසං ආමන්තේසි ඒහි ත්වං අම්භෝ පුරිස යේන භගවා තේනුපසංකම උපසංකමිත්වා මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි ධනංජානි භන්තේ බ්‍රාහ්මනෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලානු සෝ භගවතෝ පාදේ සිරසා වන්දතීති ඒන චායස්මා සාරිපුත්තෝ තේනුපසංකම උපසංකමිත්වා මම වචනේන ආයස්මතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දාහි ධනංජානි භන්තේ බ්‍රාහ්මනෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලානෝ සෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දතීති ඒවංච වදේහි සාධු කිර භන්තේ ආයස්මා සාරිපුත්තෝ ඊන ධනංජානිස්ස බ්‍රාහ්මනස්ස නිවේසනං තේනුපසංකමතු අනුකම්පං උපාදායාති ඒවං භන්තේති කෝසෝ පුරිසෝ ධනංජානිස්ස බ්‍රාහ්මනස්ස පටිස්සුත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝ කෝසෝ පුරිසෝ භගවන්තං ඊතදෝච ධනංජානි භන්තේ බ්‍රාහ්මනෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලානෝ සෝ භගවතෝ පාදේ සිරසා වන්දතීති යේන චායස්මා සාරිපුත්තෝ තේනුපසංකමි උපසංකමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නෝ කෝසෝ පුරිසෝ ආයස්මන්තං සාරිපුත්තං ඊතදෝච ධනංජානි භන්තේ බ්‍රාහ්මනෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලානෝ සෝ ආයස්මතෝ සාරිපුත්තස්ස පාදේ සිරසා වන්දති ඒවංච වදේති සාධු කිර භන්තේ ආයස්මා සාරිපුත්තෝ යේන ධනංජානිස්ස බ්‍රාහ්මනස්ස නිවේසනං තේනුපසංකමතු අනුකම්පං උපාදායාති අධිවාසේසිකෝ ආයස්මා සාරිපුත්තෝ තුන්හි භාවේන අතකෝ ආයස්මා සාරිපුත්තෝ නිවාසෙත්වා පත්තචීවරං ආදාය ඒන ධනංජානිස්ස බ්‍රාහ්මනස්ස නිවේසනං තේනුපසංකමි උපසංකමිත්වා පඤ්ඤත්තේ ආසනේ නිසීදි නිසංජඛෝ ආයස්මා සාරිපුත්තෝ ධනංජානිං බ්‍රාහ්මනං ඊතදෝච කච්චිතේ ධනංජානි කමනීයං කච්චි යාපනීයං කච්චි දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති පටික්කමෝසානං පඤ්ඤායතිනෝ අභික්කමෝති නමේ භෝ සාරිපුත්ත කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛා වේදනා අභික්ඛමන්තිනෝ පටික්ඛමන්ති අභික්ඛමෝසානං පඤ්ඤායතිනෝ පටික්ඛමෝති සේයථාපි භෝ සාරිපුත්ත බලවා පුරිසෝ තින්හේන සිඛරේන මුන්ධනි අභිමන්තේය. ඒවමේව කෝමේ භෝසාරිපුත්ත අධිමත්තා වාතා මුන්ධනි ඌහනන්ති. නමේ භෝසාරිපුත්ත කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛාවේදනා භික්කමන්තිනෝ පටික්කමන්ති. අභික්කමෝසානං පඤ්ඤායතිනෝ පටික්කමෝති. සේයථාපි භෝසාරිපුත්ත බලවා පුරිසෝ දල්හේන වරත්ත බන්ධනේන සීසේ සීසවේඨනං බන්ධේය. ඒවමේව කෝමේ භෝසාරිපුත්ත අධිමත්තා සීසේ සීසවේදනා හෝති. නමේ භෝසාරිපුත්ත කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛාවේදනා අභික්කමන්තිනෝ පටික්කමන්ති. අභික්කමෝසානං පඤ්ඤායතිනෝ පටික්කමෝති. සේයථාපි භෝසාරිපුත්ත දක්ඛෝ ගෝඝාතකෝ ආගෝඝාතකන්තේ වාසීවා. තින්හේන ගෝවිකත්තනේන කුච්චින් පරිකන්තේය. ඒවමේව කෝමේ භෝසාරිපුත්ත අධිමත්තා වාතා කුච්චින් පරිකන්තන්ති. නමේ භෝසාරිපුත්ත කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛාවේදනා අභික්කමන්තිනෝ පටික්කමන්ති. අභික්කමෝසානං පඤ්ඤායතිනෝ පටික්කමෝති. සේයථාපි භෝසාරිපුත්ත දේ බලවන්තෝ පුරිසා දුම්බලතරම් පුරිසං නානාබාහා සුගහෙත්වා. අංගාරකාසුයා සන්තාපෙයුම් සම්පරිතාපෙයුම්. ඒවමේව කෝමේ භෝසාරිපුත්ත අධිමත්තෝ කායස්මින් දාහෝ. නමේ භෝසාරිපුත්ත කමනීයං නයාපනීයං බාල්හාමේ දුක්ඛාවේදනා භික්කමන්තිනෝ පටික්කමන්ති. අභික්ඛමෝසානං පඤ්ඤායතිනෝ පටික්කමෝති. තංකින් මඤ්ඤසි ධනංජානි කතමං සේයෝ නිරයෝ වාතිරච්ඡානයෝ නිවාති. නිරයා භෝසාරිපුත්ත තිරච්ඡානයෝ නිසේයෝති. තංකින් මඤ්ඤසි ධනංජානි කතමං සේයෝ තිරච්ඡානයෝ නිවා පෙත්තිවිසයෝ ආති. තිරච්ඡානයෝ නියා භෝසාරිපුත්ත පෙත්තිවිසයෝ සේයෝති. තංකින් මඤ්ඤසි ධනංජානි කතමං සේයෝ පෙත්තිවිසයෝ වා මනුස්සෝති. පෙත්තිවිසයා භෝසාරිපුත්ත මනුස්සාසෙයෝති. තංකින් මඤ්ඤසි ධනංජානි කතමං සේයෝ මනුස්සාවාචාතුම් මහරාජිකා දේවාවාති. manusseva sariputta chatum maharajika devaseyoti tankin manyasi dhananjani katamang seyo chatum maharajika vadeva tavatin savadevati Chatum maharajikehi bhosariputta devehi Tavatin sa deva seyoti Tankin manyasi dhananjani katamang seyo Tavatin sa vadeva yama vadevati Tavatin sebho sariputta devehi Yama deva seyoti Tankin manyasi dhananjani Katamang seyo Yama va deva tusita va devati Yamehi bho sariputta devehi Tusita deva seyoti Tankin manyasi dhananjani Katamang seyo Tusita va deva nimmanarati va devati Tusitehi bho sariputta devehi Nimmanarati deva seyoti Tankin manyasi dhananjani katamang seyo Nimmanarati va deva paranimmita vasavanti va devati Nimmanaratehi bho sariputta devehi Paranimmita vasavanti deva seyoti Tankin manyasi dhananjani katamang seyo Paranimmita vasavanti va deva brahmaloko ati Brahmalokoti bhavang sariputto ah Brahmalokoti bhavang sariputto ahati Athako ayasmato sariputtasse tadosi Imeko brahmana brahmalokadhimutta Yannunahang dhananjanis brahmanas Brahmanang sahavyatang maggang deseyanti Brahmanante dhananjanis avyataya maggang desesinsami Tang sunahi sadhukang manasikarohi bhasissamiti Evam bhutiko dhananjani brahmano Ayasmato sariputtas pachasosi Ayasma sariputto etadavocha Katamocha dhananjani brahmanang sahavyataya maggo Idha dhananjani bhikkhu mitta sahagatena chetasa Ekandisang paritva viharati Tatha dutiyang tatha tatiyang tatha chatutting Iti uddhamadho tiriyang sabbadhi sabbattataya Sambhavantang lokang mitta sahagatena chetasa Vipulena mahangatena appamanena avirena abhyapajjena paritva viharati අයම් පිඛෝ ධනංජානි බ්‍රහ්මාණං සහව්‍යතාය මග්ගෝ පුනච පරං ධනංජානි භික්ඛු කරුණා සහගතේන චේතසා පේයාල මුදිතා සහගතේන චේතසා පේයාල උපේක්ඛා සහගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහරති තථා ဒුතියං තථා තතියං තථා චතුත්ථින් ඉති උද්ධමධ තිරියං සබ්බධි සබ්බත්තතාය සම්භාවන්තං ලෝකං උපේක්ඛකා සහගතේන චේතසා විපුලේන මහංගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපංචේන පරිත්වා විහරති අයම් පිඛෝ ධනංජානි බ්‍රහ්මාණං සහවෙතාය මග්ගෝති තේන හි භෝ සාරිපුත්ත මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි ධනංජානි භන්තේ බ්‍රාහ්මනෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලානෝ සෝ භගවතෝ පාදේ සිරසා වන්දතිති අතකෝ ආයස්මා සාරිපුත්තෝ ධනංජානිං බ්‍රාහ්මනං සති උත්තරිං කරණී හීනේ බ්‍රහ්මලෝකේ පතිත්තා පෙත්වා උට්ඨායාසනා පක්කාමි අතකෝ ධනංජානි බ්‍රාහ්මනෝ අචිරපක්කන්තේ ආයස්මන්තේ සාරිපුත්තේ කාලමකාසි බ්‍රහ්මලෝකංච උපපජ්ජි අතකෝ භගවා භික්ඛෝ ආමන්තේසි ඒසෝ භික්ඛවේ සාරිපුත්තෝ ධනංජානිං බ්‍රාහ්මනං සති උත්තරිං කරණී හීනේ බ්‍රහ්මලෝකේ පතිට්ඨා පෙත්වා උට්ඨායාසනා පක්ඛන්තුති අතකෝ ආයස්මා සාරිපුත්තෝ යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි ඒකමන්තං නිසින්නකෝ ආයස්මා සාරිපුත්තෝ භගවන්තං ඊතදෝච ධනංජානි භන්තේ බ්‍රාහ්මනෝ ආබාධිකෝ දුක්ඛිතෝ බාලගිලානෝ සෝ භගවතෝ පාදේ සිරසා වන්දතිති කිං පනතං සාරිපුත්ත ධනංජානිං බ්‍රාහ්මනං සති උත්තරිං කරණී හීනේ බ්‍රහ්මලෝකේ පතිට්ඨා පෙත්වා උට්ඨායාසනා පක්ඛන්තෝති මයිහං ඛෝ භන්තේ වං අහෝසි ඉමේ ඛෝ බ්‍රාහ්මනා බ්‍රහ්මලෝකාධිමුත්තා යන්නුනාහං ධනංජානිස්ස බ්‍රාහ්මනස්ස බ්‍රහ්මාණං සහව්‍යතාය මග්ගං දේසෙයන්ති කාලකතෝච සාරිපුත්ත ධනංජානි බ්‍රාහ්මනෝ බ්‍රහ්මලෝකංච උපපන්නෝති ධනංජානි සුත්තං සත්තමං